කැගල්ල කුසෙන් ශ්‍රී පුඤ්ඤෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිගමුණි මුරේ ධම්මවංශී ස්වාමීන් වහන්සේ වහන්සේ සමන්ත චක්කවාලේ සුවත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සත්තා මරිසන්ති මරණං තන්ති ජීවිතං යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලෝපගවා නිරයං පාප කම්මන්තෝ පුඤ්ඤ කම්මං ච සුග්ගතිං ති අනුග්‍රහක භවතුන් ප්‍රමුඛ ධර්මානුශාසනාව සවන් දෙන්නා වූ සදහැබර පින්වතනි ඉතා සරල ගාථාවක් කරගෙන ධර්ම දේශනාවක් කරන්න සූදානම් වෙන්නේ. සමහරට මෙම ගාථාවෙන් අප ධර්ම දේශනාවක් කරලා නැති වෙයි. නමුත් මේ ගාථාවක් අපි ගන්නේ පාසල් ගිය කාලේ පාඩම් කරගත්ත අර්ථය කියලා දෙන්න නෙවෙයි. මේ ඕනෑම දෙයක් තුළ මතු කරගත යුතු ගැඹුරු අර්ථයක් තියෙනවා. නොදකින අර්ථයක් තියෙනවා. ඒ නොදකින අර්ථ තේරුම් ගැනීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවකට යන්න තමයි අපි මේව පැහැදිලි කරන්න ළමන්නේ. එබැවින් තථාගත ධර්මයේ අන්තර්ගත මේ කරුණු පැහැදිලි කරගෙන ලබාගත් ජීවිතේ වඩාත් අර්ථවත් කරගන්න. දුගතිගාමී චරිතයක් නම් සුගතිගාමී චරිතයක් කරගන්න. සුගතිගාමී චරිතයක් නම් බව නිරෝධගාමී චරිතයක් බවට පත් කරගන්න. ලෞකික සැපතෙන් සෑහීමටපත් වුණා නම් ලෞකික සැපත වගේ 15 ගුණයක් විශාල ලෝකෝත්තර සැපත හිමි කරගන්න ජීවත්ව සිටීමේදීම අපි නැනස මෙහෙවන්නේ කොහොමද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන ධර්ම දේශනාවක් තුළ එවිට මේ ගාථාවේ අපි සරල අර්ථ පදණින් වදන අරගෙන ඉන්නේ හාට ඉදිරියට යන්න ලංකාවේ කියලා නැහැ ඉන්දියාව කියලා නැහැ වෙනත් ආගමක කියලා නැහැ සියලු දෙනා සම්බන්ධ ඉරණමක් තථාගතයන් වහන්සේව බාරනවා. සබ්බේ සත්තා මරිසන්ති. තවම ජීවත් වෙලා ඉන්නවා නම් ඉදිරියට සිදුවන දෙයක් මේ පෙන්වන්නේ. මරණයට පත්වන්න ඕය. නමුත් මතක තියාගන්න ඒ ජීවිතේ එතනින් ඉවරයි කියලා නෙවෙයි කියන්නේ. මරණ අන්තංහි ජීවිතං මේ ජීවිතේ නම් මරණයෙන් කෙලවර වෙනවා. කෙලවරකට ඇත්තේ. නමුත් මේ ජීවත් වෙන්න ගිහින් කරන්නා වූ ක්‍රියාකාරකම් සිතින් කයින් වචනෙන් චේතනා මූලකට ගත්තා වූ කර්ම ඔබ දන්න පරිදි දෙකකට ධර්මයේ සඳහන් පරිදි තුනකට යටත් වෙනවා. මේක සඳහන් කරලා තියෙන්නේ දෙකයි නමුත් ඒ දෙක තුන තුනම තියෙනවා. මරණයෙන් කෙලවුණාට ඉස්සෙ හොපස ගිහිවෝ පැවිදි ජාතික හෝ ජාත්‍යන්තර ඕන කෙනෙක් සම්බන්ධයෙන් සර්වඥවරු පැහැදිලි කරලා දානවා යතා කම්මං ගමිස්සන්ති යම්සේ ඔබ මේ කර්ම රැස් කළේද ඒ අනුව ඔබට ගමනක් තියෙනවා. ඒ ගමන තියෙන්නේ පුඤ්ඤ පාප ඵල උපදා. පුණ්‍ය කර්මයේ ඵලයේ වශයෙන් පාප කර්මයන්ගේ ඵලයේ වශයෙන් තමයි අනාගතයක් තියෙන්නේ. එවිට පාප කර්මයෙන් පරලෝ යන්න සිදු වුණොත් නිරයන් පාප කම්මන්තෝ අසුර ප්‍රේත නිරිතේසන් කියලා කියනා වූ පැත්තට අනාගතයක් සකස් වෙනවා. පුඤ්ඤ කම්මංච සුග්ගතින් පුණ්‍ය කර්මෙන් සුගතිගාමි වෙනවා කියන එකට තියෙනවා කාම සුගතිය හතකට බෙදලා. මිනිස් සුගතිය එකක්, උපපාතික ප්‍රතිසන්දි හයක් සහිත දිව්‍ය සුගතිය තව එකක්. මේ ඔක්කොටම සප්තකාම ස්වර්ගය කියලා කියනවා. සප්තකාම ස්වර්ගයේ අනාගත ඉරණම තීරණේ වන්නේ පෞසහ පින් මත කියලා මේකේ සඳහන් වෙනවා. තවත් සංසාර ගමනක් තිබෙනවා, ඒකට අපි කියන රූපී අරූපී බව කියලා. මේක සඳහන් නොවුනත් අපේ ධර්මදේශනාවල පැහැදිලි කරලා තියෙනවා, ඒ තවත් ධ්‍යාන කර්ම නම් වූ කර්මයක් මත තමයි අනාගතේ විවරණය වෙන්නේ කියන එක පිළිබඳව. දැන් මෙතන අපිට හොඳට පැහැදිලි වෙන කරුණක් තියෙනවා. ඔබ අපි ලබාගෙන තිබෙනා වූ ඝනකය ඒ ඒ ආගම් වලට අනුව ගත් කල ආදානය හෝ බෝම දානය කරනවා කයින් පරලෝ යන්නේ නැහැ. නමුත් කය පරිහරණය කළ කාලයේ කරකී දේවල් වල අනාගත විපාක දෙන්න හේතු ඉතුරු කිරීමක් අපි කරගන්නවා චේතනා මූල කොටගෙන ආගම් වේදයකින් තොරව. මේක බුදු සමයේ සඳහන් කරන ලබන්නේ කර්ම බීජ කියන වචනේ. බීජ කිව්වට ඒක අපට අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් ඔබට යම්කිසි භෝගයක බීජ අපට අල්ලන්න පුළුවන්. මගේ උදාහරණයක් කරගන්න. හුදු හරි මුං හරි. පැලේක කරල් සෑදී ඇට නැත්තම් බීජ සකස් වෙනවා. ආහාරයට ගන්න පුළුවන්. ආහාරයට ගන්න පුළුවන් ගණ අපේ සොයා ගැනීමක්. බීජය සංකේත සකස් වෙලා තියෙන මෙතනින් ඉලව කරනවන්ට මේක ලෝකෙත් තියෙන්න. ගස මැරී ගියාට මේ බීජයට ඊළඟ කන්නේදී පුළුවන්කමක් තියෙනවා ඉබඳුම ගසක් පැලකරන්න. ඊළඟ කන්නේදී ගස අවශ්‍ය නැහැ පැලකරන්න. මේ බීජයට පුළුවන්. නමුත් මේ බීජය ගලක් උඩ වැටිලා තිබුණොත් තෙතමනේ වාතය උෂ්ණත්වය ලැබුණේ නැත්නම් ප්‍රවණණය වෙන්නේ නැහැ. බීජයට තනියෙන් පැලයක් දරන්න බෑ. බීජයේ ප්‍රවණ ශක්තිය විසින් ඊළඟ පොළවේ තිබෙනා වූ රස උදව් කරගෙන පැලයක් සකස් කරනවා. ගහමෙහින් එහාට ගියේ නැහැ. නමුත් ගහ ජීවත්ව සිටි විරස් කළා වූ මේ ප්‍රරෝහණ ශක්තිය තමයි ඊළඟ පැලය හදන්න උදව් වුණේ. නමුත් මේක අපට පෙනෙනවා සෙන් බීජයක් එක කරනවායි කියලා. ඒ අර්ථයෙන් බලන්න බැරි කර්ම බීජ කියන ඒවා ද්‍රව්‍ය නෙවෙයි. නමුත් ඒවා අයිති වෙන්නේ අවිජ්ජා පස්සා අපච්චා සංඛාරා කියලා නොදන්න ගොඩකට. එහෙනම් ඝන සිරුර පරිහරණය කරගනිමි. ජීවත් වෙන පුද්ගලයාට මරිසන්ති කියනා වූ ජීවිත අවසානයේ ඉරණමට පත් වෙන්න සිද්ධ වෙනවා. ලෝකෝඩ ආයස්සී පුරුෂ වේදිකින් තරව. එතනින් ලබාගත් කය කෙලවරයි. නමුත් යතා සම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලුපෝගා කියන පදය ශ්ලෝකයා බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. ඇයි? ඔවුන්ට පෙනෙන්නේ නැති නිසා. එනිසා තමයි අචින්තේ කර්ම විශේෂ බුදුවරයෙක් වෙන කෙනෙක් පැහැදිලි කරනවායි කියලා පෙන්නන්නේ. අපි කතා කරනවා මවසා පියාගේ සමවය නැත්නම් එකතු අදාළ කොටස් දෙකතු සමගෙතෙන්ත ගන්ධබ්බෝ පච්චපට්ඨිතෝ හොති කියලා තුන්වැනි ශක්තියක වැන්නේකු ගියේ නෙමේ, තුන්වැනි හේතුවක සමවයක් අවශ්‍යයි කියලා. ඇතැම් ආගමික ග්‍රන්ථ විස්තර කරනවා මේ මෞපියන් ලබා දෙන්නා වූ කොටස් දෙක නිසා කයක් හැදෙනවා. ඊට පස්සේ මෙහාට එනවා. ඊට පස්සේ ජීවිතේ මෙහා පැත්තට ආත්මය සුගතිගාමි හෝ දුගතිගාමි වෙනවායි කියනවා. දැන් මේකේ ඔප්පු කරන්නේ කොහොමද? දැන් මේ මවගෙන් ලැබෙන කොටස, පියාගෙන් ලැබෙන කොටස ආත්මය වෙන්නේ. ආත්මයක් විතර නෑනේ. ඒක හේතු දෙකක්. එහෙනම් මව කුසෙන් බිහි වුණාට පස්සේ ආත්මය හැදෙන්නේ, පොළොවේ වෙලා ආත්මය හැදෙන්නේ, දැන් මරණයෙන් පස්සට යන්න ආත්මයක් හැදෙන්නේ කොතනදද? පැහැදිලි කරගන්න බැරි වෙනවා නේද? තථාගත ධර්මයේ ආත්මයක් පෙන්වන්නේ නැහැ. නමුත් මේ පැවැත්මට පෙන්වන ආත්ම දෘෂ්ටිය කියලා වැරැද්දක්. ඒ වැරැද්ද පවතුල පිනතුල ධානය තුල ආත්ම දෘෂ්ටිගත වීම තමයි මිනිසාට මේ අනාගත පැවැත්ම හදලා දෙන්නේ. අනාගත පැවැත්ම හදලා දෙන්නේ මිනිසාට වුණාට මිනිසා වශයෙන්ම හදලා දෙන්නේ නැහැ. අර යතා කම්මං ගමිස්සන්ති කර්ම ශක්තිය අනුව මේක ඉරණම් තුනක් ඔස්සේ විකාශනය වෙනවා. අපි එකට කතා කරන්නේ කාම දුගතිය, කාම සුගතිය, රූපී අරූපී බවතල කියලා. දැන් ඔබ මම කියන සංකල්පයෙන් ඔබේ චිත්‍ර රූපය ඔබේ කය හිතන් හිටියට බුමුදානියේ දෝ ආදාහනයේදී දෙවි අලුවි පොළොවට පස් වෙනවා. කියන පරලෝට යන්නේ මොනවද හොයාගන්න බැහැ. දෙවෙනි උත්පත්තියක් ලබා දුන්නේ මුං ඇට වුණාට මෙතන එහෙම දෙයක් පේන්නත් නැහැ. නමුත් ඒකට වචනයක් සඳහන් කරන්නේ අනාගත ඵලයක් සකස් කරන බැවින් බීජ කියන එක. අනාත්තා කම්මං. මේ කර්ම කිරීමේදී බීජ රැස්සන්නේ ඇයි? ඒක හොයලා බලන්න ඕන දෙයක්. බීජ ඇතිකල්ලි ඵලය හටගනී කියලා නේද උගන්වන්නේ? බීජ නැත්තම් ඵලය නැහැ කියලා නේද අස්මින් සති දං හෝති අස්මින් අසති දං නොහෝති කියලා පෙන්වන්නේ? බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර ජීවත් වෙච්ච මිනිස්සයා බීජ ඇතිකල්ලි ඵලය හටගනී කියන එක කර්ම බීජය, පාප කර්ම බීජයෙන් අපාය, පුණ්‍ය කර්ම බීජයෙන් කාමසුඛිතිය, ධ්‍යාන කර්ම බීජයෙන් රූපය රූපී බඹතල, අන්න බීජ ඇතිකල්ලි ඵලය හටගනී භවගාමිත්වයේ හදාන හිටියා. ඕක සිද්ධ වෙන ආකාරය දේශනා කරන්න බුදුරෙක් පහළ වෙන්න ඕනේ නැහැ. දැනගත්තත් ඒක සිද්ධ වෙනවා. දැන් පැලේ නැති වෙන්න නම් බීජය නැති කරන්න ඕන නේද? දැන් බුදු සමයෙන් උගන්වන්නේ පුනර්භවය නැති කිරීම නේද? පුනර්භවය ලැබලා පස්සේ කාලෙක නැති කරන්නද මේ පෙන්වන්නේ? පුනර්භවය ලබන්න තියෙන හේතු ඉවර කරන්නද පෙන්වන්නේ? නත්තිදානි පුනබ්බවෝ කියන පදේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් විකාශනය වුණේ දේශනාවනේ. උන්වහන්සේගේ ජීවිතයේ කර්ම බීජ අවසන් වන බව දැක්ක නිසා නේද? දැකව ආදාර නිසා නේද? ඒ නිසා මේ කර්ම බීජ කියන කාරණාව ද්‍රව්‍ය වුණාට අපි බලමු මෙහෙම. ජාති ජරා මරණ. ජාති හට ගන්නවා කියමුකෝ, ජරා මරණ දිරාගෙන පොළොවට පස් වෙන එක අපට පේනවා. සත්වයින්ට පෙනෙනවා. අපාගත සත්වයින්ට පෙනෙනවද? ඔබට දෙවියන්ට ඔබට පෙනෙනවද? බ්‍රහ්මයන්ට පෙනෙනවද? උපපාතික අපාගත සත්වයාට ධනකයක් නැති බැවින් එවඳු ධනකයක මරණයක් පෙනෙන්නේ නැහැ. දේව කොටස වලට ධනකයක් නැති බැවින් ධනකයක ආදාහනයක් භූමදානයක් පෙනෙන්නේ නැහැ. බ්‍රහ්ම කොටස වලට ධනකයක් නැති බැවින් එහෙම කක් පෙනෙන්නේ නැහැ. නමුත් අපේ සමහර අය හිතන් ඉන්නේ මේ භූත ප්‍රේත කියන කට්ටියටත් නාහය තියෙනවා, කට තියෙනවා, ආහාර ගන්නවා, දන සුවඳ දෙනවායි කියලා. එන මරණයෙන් පස්සේ පහත් දවසේ පින්කමට බත් එකක් තියලා බණ අහන් දෙන්න කියලා කෑම එකක් තියෙනවා. හිතලා බලන්නකෝ. මව් කුසෙන් දී වෙලා විහුණන දවසේ ඔබට බත් කන්න දුන්නාද අම්මා තාත්තා? ඒ ඝනකයකට විතන ආහාර ජීර්ණය කර ගන්න සත්‍යයක් නැති බැවින් මාස 7ක් තව කය වඩලා තමයි ආහාර දෙන්නේ. මේ මියගින් හත් දවසකින් ආහාර අහපන්න පුළුවන් කයක් හැදෙනවායි කියලා කොහෙද ඔයයන් විශ්වාස කරන්නේ අපි? නව මාසයක් මව කුසේ ඉඳලා තවත් 7ක් ඉඳලා තමයි ආහාර ගන්නෙ. ඒ මොකද? එතකොට කියනවා නෑ සුවඳලු ආග්‍රහණය කරන්නේ. එහෙනම් ඉතින් සුක්කසෝත ගාන ප්‍රසාදේ තියෙන්න වෙනවා. ගඳ සුවඳ දැනෙන්න. ඔබ හිතනවාද චක්කුසෝත ගාන ජීවහා කියනව මේ පංච ප්‍රසාද තියෙනවායි කියලා මේ උපපාතික සත්වෙන්ට? නෑ, අපට ගවයන් සුනකින් තන් එහෙමනම් තියෙනවා. මේ දෙවියන් භූතයන් ප්‍රේතයන් කියලා කියන්නේ පංච ප්‍රසාද තියෙන අය නෙමෙයි, මනෝ ප්‍රසාද විතරක් තියෙන අය. මේව තමයි ඉගෙන ගන්න ඕන කාරණා. ඔබට ඒ අයගේ මනෝ ප්‍රසාදේ තේරෙන්නේ නැත්නම් ඔබේ මනෝ ප්‍රසාදේ තේරුම් ගන්න. ලදරුවෙක් වශයෙන් ජීවත් වෙලා ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණු අරගන්නවා. එතකොට ඒවට ප්‍රසාදයන්ට ඉදිරියෙන් හම්බෙන රූප ශබ්ද ගන්ධ රස උදව් වෙනවා. චක්කුංච රූපේච සෝතංච සද්දෝච ගානංච ගන්ධෝච ජීවහාච රසෝච කායච පොට්ටබ්බෝච. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කායට පහස ආරමුණු. හැබැයි මනෝච ධම්මෝච කියලා තියෙනවා. ඔය බාහිර රූප ශබ්ද මොකක්වත් තෝන්නේ නැහැ, මනසට ආරමුණු. එතකොට බාහිර ලෝකෙන් ගත්තෙන් පස්සේ ගත්ත දේවල් ඉබේ පහළ වෙනවා නේද සිතේ? දැන් මේක මනෝලෝකේ නේද? ඔබට පස්දර වසාගෙන නින්දට යාමේදී නින්දක් තියෙන නිසා සීන ලෝකයක් තියෙන මනෝලෝකයක් තියෙන නිසා නේද? ඒ මනෝලෝකේ ඔබ බාහිර ලෝකේ කළ කී දේවල් නැද්ද? හොරකම් කළොත් හොරකම් කරනවා පේන්නේ නැද්ද? ඇනුවොත් අඩනවා පේන්නේ නැද්ද? උත්සවශ්‍රීයෙන් මත් වෙලා හිටුත් උත්සවශ්‍රීය තිබෙන්නේ නැද්ද? යම් ආකාරයකට බාහිර සමාජයේ ජීවත් වෙනවාද ඒබඳුම ආකාරයක සුඛ දුක්ඛ සහිත මනෝලෝකයක් ඔබට තිබෙනවා. එනම් හීනෙන් හරි බය නොවි ඉන්න, හීනෙන් හරි සඳුසරවල් නොවි ඉන්න නම් මොකද කරන්න ඕන? බාහිර ලෝකයේ සඳුසරවල් නොවන, එකට එක කරන්නේ නැති, පිළිගන්නේ නැති, වංචා කරන්නේ නැති, බොරු කරන්නේ නැති කෙනෙක් වෙන්න වෙනවා සිහින ලෝකේ සතුටටපත් කරගන්න නම්. අපි කියමුකෝ යම් කිසි පුද්ගලයෙක් නීතිවරුදි වැඩක් කරමින් ඉන්නවා. නීතිය රදාල නිලධාරීන්. සුරාවල් දෙපාර්තමේන්තුව හරි පොලිසිය හරි හමුදාවේ හරි එයිද කියලා වටපිට ලාගෙන තව සමහර දුරකථන උත්තර කරවෙකුත් තියන තමයි ඉන්නේ. මොකද මේ නීතියට දඩුවම් වෙන්න බය නිසා. දැන් මෙහෙම සතියක් දෙකක් මාසයක් දෙකක් කළොත් එහෙම ඊට පස්සේ දෙක පස්දරේ උදව්වෙන් මනෝද්වාරයට යනවා. දැන් මනෝද්වාරිනුත් ඔහුට මේ නීති රෝධී ද්‍රව්‍ය විකුණනව පෙනෙන්න බැරි නෑ. එතකොට මනෝද්වාරින් පොලිස් නිලධාරීන් හෝ සුරබාල් දෙපාර්තමේන්තුව නිලධාරීන් එනවා දැක්කොත් බය වෙලා දුවන්නේ නැද්ද? ඒ ලෝකේ තියෙන එකක්ද නැති එකක්ද? අපේ ලෝකේ වගේ නෑ. නමුත් ඔහුට සිතුවිලි වල තියෙන විතරක් මේ අර බය ශෝක වේදනා සියල්ල තියෙනවා. එහෙනම් ඔබට මේ ජීවත් වෙන්න යාම තුළ ආගම් ભેදකින් තොර මනෝද්වාරික ලෝකයක් හැදෙන බව, ඒක ඔබ ගත කරන ජීවිතයට අනුව සුඛදායක හෝ දුක්ඛදායක වෙන බව තේරුම් ගන්න තරම් මොලේ තියෙනවද? හොඳයි, මේ පරලොවක් නැත්නම් මනෝලෝකයක් තියෙන නිසා නේද ඔබට ජීවිතය අවසන් වුණාට ලෝකේ ඉවර නැත්තේ? අර මනෝලෝක පස්වර වැහෙන පුද්ගලයෙකුගේ ජීවිත අවසානයේ මනෝද්වාරයට වැටෙන්නේ Tamanda තියෙන ලෝකයකි. එහෙනම් ජීවිත කාලෙම පුරා පව්කම් කරලා පව්කාර ලෝකයක් හදාගත්තොත් එහෙම වඩා ඉඩ තියෙන්නේ පාප චේතනාවෙන් පරලොව යන්න. දැන් මේ ලෝකේ ඝනකයක් හැදෙන්නේ නැහැ සතෙකුට නැත්තම් මෞකසක ඉපදුනේ නැත්තම්. නමුත් මේ ලෝකේ රැස්කලා වූ කර්ම බීජ ටිකක් තියෙනවා. ඒක නැවත නැවතත් නිඳ ගියාම පය 12ක් කියන පේනවා. වගේ මේ විපාක ටික ගෙවි ඉවරනතුරු ඒක තියෙන දුක් විපාක ආපහු නිින්දෙන් පේනවා වගේ විඳවන්න වෙනවා. නැවත නැවතත් සමහර විට රෑලි වෙනකන් ඔබට පෙනෙන හිණයක් ගැන කල්පනා කරලා බලන්න. බඩේරු ජාවකින් හෝ හිසයකක් වතුම හෝ පශ්චාත්තාපයක නිින්දට ගියාම ඊට අදාළ දේවල් එළිනතුරු මාරුවෙන් මාරුව නැවත නැවත පෙනෙන්නේ නැද්ද? ඒකේ අදාළ දුක නැද්ද? දැන් ඔබට මේ හදාගත්ත ලෝකයක් නේද තියෙන්නේ හිතේ? දැන් මේ හදාගත්ත එක නේද මින් එහාට අනාගතේ පුණ්‍ය පාපපලු පොගා කියන්නේ. පුණ්‍ය නෙමෙයි පාපපලු පොගා කියන්නේ. දැන් එතකොට ලෝකයක් තියෙනවද යන්න හදා ගන්නවද? තිරගතිතු කාරණාව. එහෙමනම් ඒ කතාවේදී ඔය දින හතකින් මිය ගිහින් හුස්ම නාසයෙන් ආග්‍රහණය කරලා සුවඳ ගන්න පුළුවන් නාහයක් හැදෙන්නේ නැහැ. දින හතකින් මිය පරලෝ ගිහින් තියෙන කෑම පිගාන කන්න පුළුවන් කයක් හැදෙන්නේ නැහැ. ඔන්න අපේ බෞද්ධින්ගේ අනවබෝධයේ තරම පෙන්වන තැන. තාමත් මේ මොඩකම් කරනවද මන්ද ගම්බදවල? මං අවුදු 40ක් 30 මේකට හිනායමින් ඉන්නවා. මේව නෙමෙයි ඒවා කීවේ සමහර ගෙවල් වල හොඳ උපහාස සහිතව අද ඒකමම ගන්නෙ නැහැ. එනිසා ඒ අපේ සිහින ලෝකේ රූපේට, ශබ්දයට, ගන්ධයට, රසයට, පහසට බාහිර ලෝකේ කිසිවක් ඕන නැහැ. ඒකේ ඔක්කොම තියෙනවා. අන්න ඒ වගේ වුණ හදාගත්ත මනෝලෝකේ මේ සියල්ල තියෙනවා. ඒ වගේම දෙවියන් සම්බන්ධනොත් තේරුම් ගන්න. ඔය අභ්‍යවකාශයේ සිට වායුගෝලයට යම් යම් ලෝහ ද්‍රව්‍ය ඇතුළු වෙන විට ඇතිවෙනා වූ පීඩණය තුර ඒ ගිනිගෙන දැවි යනවා. මේක අපට පේනවා ඒ ආපු වේගෙන් පැත්තකට ගිහින් නිවි යනවා දැවි. මේක තමයි විද්‍යාත්මක වර්තමානයේ අහසේ රාත්‍රියට දැర్శණය වෙන ආලෝකවල සොයා ගැනීම. දවල්ටත් මේක පේනවා. නමුත් සිදු වෙනවා ආලෝකයේ අඳුරු නිසා පේන්නේ නැහැ. ඉතින් මේකට දේවතායලි කියලා නමක් තිබ්බට හරියන්නේ නැහැ. ඒ බාහිර අභ්‍යවකාශයේ පාවියන යම් යම් අපද්‍රව්‍ය නැත්නම් කැබලි වායුගෝලය හා ගැටීම තුළ ගිනිගෙන දැවි විනාශ වියා. ඒකේ ඒ අදාළ තත්ත්වයට අදාළ වර්ණ පේන්නත් පුළුවන්. කෙටි කාලයකින් දීපු කාලයෙන් පලාතම එළිය වැටිලා. ඒ වට තමයි අපේ කට්ටිය කියන්නේ දෙවියෝ ගස්වලට එනවා කියලා. ගහකට පාත් වෙනවා දැක්කහම. ඉතින් මේවා සම්බන්ධයෙන් බොහොම දේවල් තියෙනවා. නමුත් අර මරණින් එහා පැත්තට පාපකාරී පුද්ගලයාගේ මනෝලෝකයේ තනිකරම පෞචේතනාවන්ගෙන් පිරුණු නිසා ඒකට දුක් විපාක විතරයි තියෙන්නේ. ප්‍රතිසන්දිය ලැබනකොට යහපත් ක්‍රියාකාරකම් වලින් ජීවිත අවසානයේ තීරණය වුණොත් තමයි ඔවුන්ට අර සුගතිගාමි ලෝකයක් තියෙන්නේ. ඔබ වගේ බිරිඳක් තෝරාගෙන එය සමග එකතු වී දරුවන් හදන, ළමයින්ට කිරි දෙන මේ බාහිර ලෝකයේ සිදුවීමක් තියෙනවා කියලා තමයි හෙත් හිතන්නේ. නෑ, දෙවියන් සම්බන්ධයෙන් පෙන්වන්නේ උපදිනකටම ලොකුයි, ලොකු වෙන්න දෙයක් නෑ, අංග සම්පූර්ණයි. පුණ්‍ය පාක ඉවරනකොට ඒක ඉවරයි, එතනින් චුත වෙනවා. ආහදාහනේ කරන්න, භූම දානේ කරන්න කයක් ඉතුරු නෑ. ඒ පඨවි ආපෝ තේජෝ වායු හතරෙන් ඝන කයක් නැති නිසා මේවා තේරුම් ගන්නකෝ. බෞද්ධ කියලා මොකද මේ කරන්නේ? අර පින මත හදාගත්ත පින පමණක් තියෙන පුණ්‍ය කර්ම මත සතුට තියෙන අවලෝකයක් ඒක. ඒකේ ආකාර තමයි ඔය පෙන්වන්නේ චාතුර්මහා රාජික කියන්නේ මහා රජවරු හතර දෙනෙක් ඉන්න එක කියලා. අතරින් එහා පැත්තට අනිත් පැත්තත් එහෙම නම් තියෙනවා. එතකොට ඒ වායේදී එතනින් චුත වීමක් තියෙනවා. ඒ දක්වා එතන ජීවත් වීමක් තියෙනවා ඝනකයක් නැති නිසා චුත වීම කියන එක ඇරුණාම වෙන කරුණක් නැහැ. නමුත් ඒ තමන් හදාගත්ත ලෝකේ ඉන්න මිතුරන්ද ඥාතීන්ද දරුවන්ද මවද පියාද සියල්ල මනෝලෝකෙන් පෙනෙනවා. තමන් හදාගත්ත ලෝකේ මතක තියාගන්න. එතකොට එහෙමනම් මේ බුදු සමයේ ධර්මයේ විග්‍රහ කරන්න උත්සාහ කරනු ලබන්නේ මිනිසෙක් ජීවත් වෙන්න ගිහින් කරන්නා වූ ක්‍රියාකාරකම් තුළ චිත්තභ්‍යන්තරේ හැදෙන්නා වූ මනෝලෝකයක් ආශ්‍රයෙන් සසර ගමනක් සකස් කරගන්නා බවයි. ඒක තමන් හදාගත්ත ලෝකයක්. ඒකේ ආකාර තුනක් තථාගතයන් වහන්සේ වදාරනවා. පුණ්‍යාභිසංකාරයෙන් පරලෝ යාම, අපුණ්‍යාභිසංකාරයෙන් පරලෝ යාම, අනිජ්ජාභිසංකාරයෙන් පරලෝ යාම. ඒ ඕන තැනකට මුල් ලපින අභිසංකාරය. යතා කම්මං ගමිස්සanti. පුණ්‍ය පාප විතරක් නෙමෙයි තන ඥාන ඥානත් උපකාරයෙන් උපගත වෙනවා. දැන් ඒ ඇයි? නමුත් අපාගත සත්‍ය එතනින් චිත වෙනවා. තවත් වෙනක ප්‍රතිසන්දි ලැබෙනවා ආගන්තාරෝ. දෙවියන් එතනින් චිත වෙනවා. තවත් වෙනක ප්‍රතිසන්දි ආගන්තෝ පුනර් ආගන්තාරෝ පුනබ් බවන්. බ්‍රහ්මයින් එතනින් චිත වෙනවා ආගන්තාරෝ පුනබ් බවන්. ආයේ ඝනකට ආවත් ආයෙත් ඒ ඝනකයේ ජරා මරණ තියෙනවා නේද? අර ඒ මොහොතේ මිදිලා දෙවියන් බ්‍රහ්මයින් ඒ ජීවිතේ ඝනකයක දිරායාමෙන් මිදිලා. නමුත් සසරෙන් මිදිලා නැහැ. ඇයි ඒ ඉස්සර වුණේ පින දෙවියන් අතර ඉස්සර වුණේ ධානයේ බමුණන් අතර ඉස්සර වුණේ පාපය අපාගත සත්‍ය අතර ඉස්සර වුණා කියන්නේ යටපත් වුණා වූ පාකා පෞකාරයාට යටපත් කළ පුණ්‍ය කර්ම තියෙනවා. පුණ්‍ය කර්මිකයාට යටපත් කළා වූ පාප කර්ම තියෙනවා. ධානලාභයාට යටපත් කළා වූ පාප කර්ම පුණ්‍ය කර්ම හේතු තියෙනවා. අර ටික ඉවරනකොට ඒකක් ඉස්මතු වෙනවා. දැන් ඉතින් මේ සසර පිළිබඳව අපි මේ ගාථාව තුළ පෙන්වන්නට එහා දකින්න වෙනවා. කවුරුද යන්නේ? කවුරුත් යන්නේ නැහැ. හේතුඵල. ඵලයට ඔබ ඵලය අපායටද කැමති? ඵලය දිව්‍ය ලෝකයටද කැමති? ඵලය බ්‍රහ්ම ලෝකයටද කැමති? එහෙනම් ඔබ භවගාමි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ තව ඵලයක් තියෙනවා. මේ හේතු නැත්නම් තියෙන ඵලය. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය කිව්වම මේ කාම රූප අරූප ඵලය අරනම තව ඵලයක් තියෙනවා. නැත්ති නෑ. ඒකට ලෝකෝත්තර ඵලය කියලා කියනවා. දැන් මේ පැවැත්ම පිටපස පවතිනා වූ රහස පවද පිනද ධානයේද නැත්නම් තවත් දෙයක්ද? අන්න එතකොට තමයි අපට මේ අනාගත ඵල ලබන්නට අවශ්‍ය හේතු අපතල සිදුවෙන ආකාරය තථාගතයන් වහන්සේ සමාජයට ධර්මානුකූලව පෙන්වලා තිබෙන්නේ. බලන්න මේ ගාථාව භාෂා තිබෙනවානේ. උපාදානේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. මේ සත්‍යයට සස්රේ උපද සහ මරණය ගෙනත් දෙනවා කියලා කියන්නේ උපාදානේ හින්දා. අනුපාදාය මුච්ඡන්ති. මැරිලා නෙමෙයි ජීවිතෙන් එහා පැත්ත නෙමෙයි ඔබට මේ ජීවිතය තුළ උපාදානයේ නැමැති වරදෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ සංඛයේ දැන් බලන්න මොකද්ද මේ උපාදානය කියන්නේ. පංචශීලයේ තුළ දසශීලයේ තුළ සාමනීය ශීලයේ තුළ උපසම්පදා ශීලයේ තුළ මෞක්ෂින්දී ජීවිත අවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයා තුළ උපාදානයේ විවරණය කරන්න බෑ. අන අපි ඉන්න සමාජයේ උපාදානයේ වචනයක් විතරයි විවරණය කරගන්න තේරෙන්නේ නැහැ. ඒක විවරණය කරන්න ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණක් තුළ සිදුවෙන ක්‍රියාදාමය තුළ සුදන්න ඕන. එතකොට එහෙමනම් තථාගතයන් වහන්සේ තවත් පදනක් අදාරනවා. ස උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිං පඤ්ඤාපේමි. වච්චගොත්ත පිරවැදී මම මේ සත්වයාට උපතක් පනවන්නේ කය අතෑරුණාට උපාදාන සහිත බැවින්. නෝ අනුපාදානස්ස. උපාදාන රහිත වුණොත් එදාට සතර ගමනක් පනවන්නේ නැහැ. ඔබ හිතනවාද උපාදාන සහිතව පරලෝය යාම බුදුදහම කියලා? මම නම් කල්පනා කරන්නේ උපාදාන රහිත කරගෙන පරලෝය නොයාම බුදුදහම කියලායි. එහෙනම් උපාදාන කියන්නේ අපේ අතින් සිදුවෙන වරදක්. මේ වරද හදාගන්න තමයි බුද්ධ ආදී මහෝත්තම කල්‍යාණ මිත්‍ර සේවනය ලබාගෙන නෝ අනුපාදානස්ස. අනුපාදා විමුච්ඡන්ති කරන්න වෙලා තියෙන්නේ. එහෙනම් මේ ගාථාවේ අපිට තේරෙනවා එහෙනම් මේ යථා කම්මං ගමිස්සanti පිනේ උපාදානය තුල පවේ උපාදානය තුල. දැන් එහෙමනම් අනාගත ඵලයෙන් විමුක්ත වෙන්න මිදෙන්න කැමති නම් මේ හේතුව නවත්තන්න ඕන. එහෙනම් ඒ හේතුව නවත්තන්න ඕන කොයි වෙලාවේද? අපිත් හිතමුකෝ කුඹුරේ අහිතකර වල් පැලෑටියක් බයම් සමග වැඩි පවතිනවා. ඒ කාලේ තිබුණා කිරිඳි කියලා జాතියක්. පැහුනොත් ඊට පස්සේ කිරිඳි ඇටේ වැටෙනවා, බයම් කපාන ගැටි ළඟට දහගුණයක් පැලවෙනවා. බයන්න තමයි බාධා. දැන් මේ බීජය හැදෙනවට කැමති නැත්නම් ඊළඟ කන්නේ පැහිලා වැටෙන්න ඇරලා හරියන්නේ නැහැනේ. පීදිලා පැහෙන්න ඉස්සෙල්ලා ඒ ගහ කපලා අයින් කරන්න ඕන. ඔබට සංසාර ගමන ලබා දෙන්නේ කර්ම බීජන. ඔබ නොදන්නකම නිසා පුණ්‍ය කර්ම බීජ තුළ ධාන කර්ම බීජ තුළ සැප පේනවා කියලා යන්න ප්‍රාර්ථනා කරන අය ඉන්න පුළුවන්. පාප කර්ම බීජ වඩා පුණ්‍ය කර්ම හොඳයි එහෙම ආයට. නමුත් බුද්ධෝත්පාදයේ කර්මක්ෂය කිරීමේ කර්මය කියලා දෙන කණක් හදාගෙන ඇවිදින් ඕක අහන්න තේරුම් ගන්න ඕන තියෙනවා නම් කර්ම බීජ හදාන ගියාපුවම ආයෙත් ඒක කියලා දෙන කෙනෙක් කිහි නෑනේ. දෙවියන් අතරෝ බ්‍රහ්මයන් අතරෝ අපායෙන් කියලා දෙන කෙනෙක් නෑ. අනේ ආගමකවත් ඒක කියලා දෙන්නේ නෑනේ. එහෙනම් ලබාගත් අවස්ථාවේදී මේ අනාගත කයකට ගොස් සසර ගමන යන පැත්ත පාලනය කරන්න බැරි පැත්තට යනවට වඩා කර්ම බීජ රැස් කිරීම වෙනුවට කර්ම බීජ ශ්‍රේ කිරීමේ කර්මයක් තියෙන බව. එතකොටත් යථාකම්මං ගමිස්සන්ති තමයි. හැබැයි පුණ්‍ය පාප නෙමෙයි. එතනත් ඒක කර්මයක්. ඒක අභිසංකාර කර්මයක් නෙමෙයි, කර්ම රැස් කිරීමේ කර්මයක් නෙමෙයි, ඒකට කර්ම ක්ෂය කිරීමේ කර්මෙන් කියලා කියනවා. මේකටත් මේ අසකරණාසය දිව කයමයි නැත්නම් මේ ඔබ කාපාවිච්චි කරන කය වචන සිතමයි පාවිච්චි කරන්න ඕන. කර්ම රැස් කිරීමේදී නැත්නම් කර්ම කිරීමේදී උපාදානය වීම අපි අතින් සිතන වරදක්. සමාජ යහපත් ක්‍රියාකාරකම් කිසියකටත් බුදු පියාණන් වහන්සේ ආක්‍රිය කරන්න අවලංගු කරන්නේ තහනම් කරන්නේ නැහැ. උන්වහන්සේ මානව හිතවාදී වශයෙන් අර ගැරන්ඩියාගේ පටන් බුද්ධගත තිස්තරුන් දක්වා යුද්ධයකදී ජීවිත විනාශ වෙන්න යන විට ජලයට වඩා ජීවිත වටින බව කියලා දෙලා වැළැක්වීම දක්වා හැම මොහොතකදීම සත්ව හිතවාදීව, පරිසර හිතවාදීව, මානව හිතවාදීව කටයුතු කළා. එහෙනම් ඒව තහනම් කරන්නේ නැහෙනි. නමුත් මේ පෘථග්ජනයා ගාව මේ කාර්යයන් කරන්න ගියම ඥාන තුළ සංයෝජනීය වීමක් හෙවත් සසරට බැඳීමක් සිදු වෙනවා. ඒක සිද්ධ වෙන්නේ ස්කන්ධ පංචකයක් තුළ උපාදාන වීමෙන්. ජීවිතය තුළ එක් කතාවක් උපාදාන වීම නෙවෙයි. ස්කන්ධ පංචකයෙන් පංචකයට උපාදාන නැමැති වරද සිදුවීමෙන්. අන්න ඔබ පෞවැරදී පින්හරදී කියන පුදුhari කියලා කියන්න පුළුවන් පෘථග්ජන පුද්ගලෙක් වශයෙන්. ඒක ඔබේ දැක්මට හරි. එහෙනම් වෙනත් ආගම් වල ගන්නවනේ අපි කතා කරන පව් ඒවා පව් කියන්නේ නැතු ඒවා වෙනත් ආකාරමෙන් ගන්න. ඒකට ඔවුන්ගේ දැක්මට හරි. නමුත් බුදුවරුන්ගේ පැහැදිලි කිරීම තුළ දැක්ම බලන්න ඕනනේ අපි. එතකොට උපාදානයේ වරදයි, උපාදානෙන් මිදීම වරද සාදා ගැනීමයි. අර පුඤ්ඤ පාප පලුබගා යථා කම්මං ගමිස්සන්ති නවත්තන්ට නම් මේ කියන මේ කර්ම වෙනුවට මේ මරණත්තං ජීවිත ජීවිතයේ මරණයෙන් කෙලවර වෙන්න පෙර මේ ජීවිතය තුළ වෙනත් ගැඹුරු ක්‍රියා මාර්ගයකට අපි යන්න වෙනවා. ඒ ගැඹුරු ක්‍රියා මාර්ගයේ ජීවිතෙන් හතත් නෙවෙයි. ඒ ගැඹුරු ක්‍රියා මාර්ගයේ පැවිද්දන් සඳහා විතරක් නෙවෙයි. ඒ ගැඹුරු ක්‍රියා මාර්ගයේ තෙරෙන ඕන කෙනෙක් සඳහා මතක තබා ගන්න. අපි අර දුගතිය ස්වභාවය මතක් කළා මනෝලෝකික දුකක් කියලා. කාම සුඛතිය ස්වභාවය මතක් කළා පංචකාමයේ තියෙනවා නමුත් බාහිර පස් දෙරින් විඳින්නේ නැහැ මනෝද්වාරිකයි කියලා. ඊට එහා ගියගත්තාම මේක අර රූප ශබ්ද ගන්ධ රස කාම නැහැ නමුත් එතන සෝයක් තියෙනවා. ඥාන සෝය කියන එක. ඒ ඥාන සෝයේදී ඥාන සෝයේ විඳින කයක් නැති වුණාට ඥාන සෝයේ මම කොට ගැනීමක් තියෙනවා. දැන් මෙතන ගන්න මෙන්න මේ කාරණාව. පාපේදී පාපේ මම කොට ගැනීම උපාදානයයි. පිනේදී පින මම කොට ගැනීම උපාදානයයි. ධානයේදී ධානය මම කොට ගැනීම උපාදානයයි. මම කොට ගැනීම නැමැති වරද්ද කාම රූප අරූප භවත්‍රේ පුරාම තිබෙනවා. ඒ වරදෙන් මිදෙන්නත් ඒක තේරුම් ගන්න ඕන මිනිස්සු නේද? එහෙනම් මේ පව පින දෙකේ පව පාපයේ පිනව දෙක කියනවට වඩා මෙතන තේරුම් ගන්න ඕන මම කොට ගැනීමේ පාපයෙන් සත්‍ය සසර ඇවිදිනවා. මඤ්ඤ මානෝකෝ බික්කූ බද්දෝ මාරස්ස. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. ඔබට මමකට නොගන්න පුළුවන් නම් පාපී මායාවෙන් මිදෙනවා. ජීවිතේ එක් කතාවක්ද? නෑ. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට, මේ එන්නා වූ ස්කන්ධ පංචකයේ අරමුණ තුල මම කොට ගැනීම අකුසලයයි, මම කොට ගැනීමෙන් මිදීම කුසලයයි කියලා මම කිව්වොත් අර අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝට ගැලපෙන්නේ නැද්ද? මේ නේද අපට බුදුවරු හෙලි කරන්නා වූ රහස. එබැවින් ඔබ ස්කන්ධ පංචකය කියන එක නිරවුල්ව තේරුම් අරගෙන වර්තමාන මොහොතේ මේ ස්කන්ධ පංචකය හට ගන්නා විට උපාදාන නොවි අවසන් කරන්න, උපාදානෙන් මිදෙන ජීවිතයක් ගත කළ යුතුයි නේද? ඒ ප්‍රතිපත්තිකාමී බෞද්ධ ජීවිතය නේද? අනුපාදාය මුච්ඡාන්ති. තථාගතයන් වහන්සේ මේ පිළිබඳව සඳහන් කරන සිත උපාදානයන්ගෙන් මිදුනේ. ඒතකොට යන සතෙක් නෑ. උපාදාන විසින් සතා හදනවා. ගහ මැරුණට බීජ විසින් පැලේ ඇති කරනවා වගේ අර උපාදාන නේද මේ සත්‍ය හතර පවත්තන්නේ. ඒ නිසා නේද ඒක නොපෙනෙන නිසා නේද ඒකට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාරා පවිතරද? අපුඤ්ඤාවි සංඛාරත් අවිද්‍යාපත්‍ය සංඛාරා, පුඤ්ඤාවි සංඛාරත් අවිද්‍යාපත්‍ය සංඛාරා, අනිද්‍යාවි සංඛාරත් අවිද්‍යාපත්‍ය සංඛාරා, අවිද්‍යාපත්‍ය සංඛාරා උපාදානය තුල. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. අන්න එතකොට උපාදානයක් නැතුව මේ අபிසංඛාර නැත්තම් සංඛාරංච නිරෝධේන කියන තැනටපත් වෙනවා. ලබාගත් ජීවිතය තුල වයවෘද භාවයටපත් වෙන්න ඉස්සර තුන් වයසෙන් එක් වයසක දීතා ඉක්මනින් ඔබේ ඇසර නොපෙනෙන මේ බුදුරෙලි කළා වූ ගැඹුරු සත්‍ය තේරුම් ගන්න තරම් ඔබ වාසනාවන්ත, ප්‍රඥාවන්ත, බුද්ධිමත් වෙන්න ඕන නේද? එතකොට ලබා ගන්න පුළුවන් සැනසීම අසීමිතයි. කාමයේ හෝ පිනේ හෝ දිව්‍යසපතේ හෝ මේ සේවා සීමිතයි සහ අහිමි වෙන සරුවයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මිනිසා සඳහා උත්තරීතර සැනසීමක් යෝජනා කරමින් ලබා දෙන්න උත්සාහ කරන්න කියලා කියනවා. ඒකට නමක් දීලා තියෙනවා ලෝකෝත්තර. ලෝකයෙන් එතර වෙලා නෙමෙයි, ලෝක tattve උත්තරීතර. ලෝක කියනවා ප්‍රතිවිත නෙවෙයි, රූප වේදනා සංඥා සංකාර පහට. රූප වේදනා සංඥා සංකාර පහට එන පව හෝ පින හෝ ධානයේ මම කොට ගැනීමට ලෞකික කියනවා. ලෞකිකයේ දුක සැපතකුත් තියෙනවා. ලෝක අයත් රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකේ උපාදානයේ අයත් එකේ තියෙන තැන තමයි ලෞකික සැප. නමුත් ඒක අහිමි වීමේදී ජාජරා මරණ දුකත් හිමි වෙනවා. ඒ රූප වේදනා සංඥා සංකාර පහ ලෝක එහි මමගේ ස්වභාවයට අයත් නොවන කියන එකට ලෝකෝත්තර කියනවා. ඔයාගෙනම බලන්න ඕන නේද මේකේ හැටි. ඇයි බුදුන් වහන්සේගේ හැටි බදාරලා නැද්ද? සුසුකම් වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු manussේසු විහෙරාම අවේරිනෝ. සුසුකම් වත ජීවාම ඒ සංගලෝ නත්ති කිංචනං. පිටි බක්කා භවිස්සාම දේවෝ අවස්සරායත. අපි සෝසේ ජීවත් වෙනවා මොකද කිසිම කිංචනයක් නැත නිසා. මේ කිංචන කියන්නේ අර දුකට පත්වන හේතු උපාදාන. අකිංචනං නානුපතಂತಿ දුක්ඛා නේද? ඔබ ළඟ කිංචන නැත්නම් මේ ලෝකේ ධර්මතාවයන්ට ඔබට දුක්පත්ිත කරන්න බෑ නේද? මේ කරුණ ඔබට වටහා ගන්න පුළුවන් නේද? අන්න මේ අනුගමනීය ප්‍රතිපදාව තේරුම් ගැනීම සඳහා ධර්මශ්‍රවණය කරන්න මෙන්න මේ කොටස තමයි ප්‍රඥාවන්තින් සදා වෙන්නේ. එතකොට එහෙනම් ඒ තුල භව ගාමිත්වයේ හොඳ එක තෝරා ගැනීම වෙනුවට භව නිරෝධ ගාමිත්වයට මාර්ගයක් තියෙන බව තේරුම් අරගන්නට ධම්මැස පාදා ගන්න පුළුවන් වේවි. ධම්මැස පාදා ගනිමින් නිවන සැනසෙන ජීවිතයක වටිනාකම අත්හදා බලන්නට ගෞතම සාසනය ඉගැන්වීම් හේතු ආසනා වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. තථාගතයන් වහන්සේලා හිලි කළ ආදාර ධර්මයේ සරණින් අධ්‍යාත්මිකේ ලෝභයෙන් දේශයෙන් මොහයෙන් නිවා ගන්නා මිනිසුන් බවට පත්වීමට මෙම ධර්මානුශාසනාවද උපයෝගී කොට ගන්නා ලෙස මතක් කරමින් සෑම දිනාට තෙරුවන් සරණ පතමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහතුනි, ඔබේ ශ්‍රවණය කරන්නට යෙදුනේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාමාධිපති ගෞරවනීය පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ උතුම් වූ ධර්ම දේශනාවකයි.